නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉදං දුක්ඛන්ති යදා යථා භූතං නපජානಂತಿ තේ ජාති සංවත්තිනකේසු සංකාරේසු අභිසම්මතීති ප්‍රඥා රූපහණි නාලිකාව තුල මෙම ධර්මානුශාසනාව දේශනා කරවා ගැනීම සඳහා අනුග්‍රහක දායකත්වයේ දැරුවා වූ සදහැබර පින්නතුන් ප්‍රමුඛ ධර්මශ්‍රමලාභී ශ්‍රණාබිලා ශ්‍රී සදහැබර පින්නතුනි අපි ධර්ම න්‍යායන් විවිධ කරුණෝස්සේ පැහැදිලි කරමින් විවිධ සූත්‍ර දේශනා යොදා ගනිමින් ඔබ දැනුවත් කරමින් සිටිනෝ මුළු තථාගත ධර්මයේම බැලුවොත් දැනුවත් කිරීම දෙකයි පවතින්නේ බුදුරේ කම නොවීම නිසා කෙනෙක් අතින් සිදුවෙන සසවේ ප්‍රමාදය ඔහුගේ දුකට හේතු වෙනවා බුදුරේ කම වීම නිසා ඒක වටහාගෙන ඒ නිදන මාවත අනුගමනය කරන්න වැටහුණු කෙනාට පුළුවන් වෙනවා මෙම කරුණු පැහැදිලි කිරීම අරමුණු කරගෙන අදත් අපි සංගතනිකායේ පපත වගේ පවතිනා වූ පරිලහනම් වූ සූත්‍රයක පවතින දහම් කරුණු ටිකක් ගෙනහැර පාන්නයි කල්පනා කරන්නේ. මෙහි අදාළ තැනට යන්න මත්තෙන් තියෙන උපමාවේ තිබෙන සුන්දරත්වය නැත්තම් උපමාව සමාජයට ගැලපීම පළමුවම කරන්න කැමති. තථාගතයන් වහන්සේ වහැදිලි කරනවා අත්‍යවික්කවේ පරිලාව මහා පෝ නාම මහා නිරයෝ කියලා. මහා පරිලාහෝ නාම නිරයෝ. මහා පරිලාහ කියලා නිරයක් තියෙනවා කියලා තියෙනවා. ඒක උපමාවක් වෙන්නට පුළුවන්. නමුත් ඒකේ සිදුවෙන සිද්ධියේ පෙන්නනවා යම් දෙයක මුල් කරුණා. ඒකේ හැටි පෙන්නනවා. තත්ත යංකින්චි චක්කුණ රූපං පස්සති. ඒ ජීවත් වෙනකොට කිසියම් රූපයක් දකින්නවද? දකින්න හම්බ වෙන සම්පූර්ණ රූප සියල්ලම අනිත්‍ය අකාන්ත අමනාප. කිසිවක් නිට්ඨ කාන්ත මනාප ප්‍රී රූප නැහැ. එහෙනම් ඔහුට ඇහැ එපාම වෙලානේ තියෙන්නේ. මෙසේ කන නාසය දිවකය කියන සිතාය සම්බන්ධයෙන්ම පෙන්නනවා ඒකෙ තිබෙනා වූ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම සියල්ලම අනිත්‍යයි අකාන්තයි යමනාපයි. එතකොට භික්ෂුවක් පෙන්නනවා පරිලාහ නිරේ තිබෙන දුක නම් මහත් විනාශ විශාලයි ස්වාමීනි කියලා මීටත් වඩා දුකක් තේදනක් තියනවාද කියන ප්‍රශ්නේ උස්සේ තමයි ධර්මදේශනාව යන්නේ. නමුත් මම මේ පරිලාහ නිරේ හැටි පිළිබඳව ඊට පස්සේ ඔබට පැහැදිලි කරලා දෙන්න කැමතියි. ඔබ ගන්න ඔබ ගත කරන ජීවිතය පිළිබඳව ඔබටත් තියෙන ඇසයි කනයි නාසයි දිවයි කයයි සිතයි නේද? ඔබ ගත කරන නිවසේ ජීවිතය හෝ කාර්යාලයේ ජීවිතය හෝ ඔබ යම් වැඩිපුර ගත කරන තැනක ඇහැට පේන සේරම කේන්ති අවස්තනවන කනට ඇහෙන සේරම දේවල් අප්‍රසන්නම් නාසයට හමු වෙන හැම දෙයක්ම අප්‍රසන්නම් දිවට හමු වෙන හැම දෙයක්ම අප්‍රසන්නනම් කයට හමු වෙන හැම දෙයක්ම පිනැත්නම් කල්පනා වෙන්න තියෙන හැම දෙයක්ම වදයක් නම් දැන් බුදුරජාණන් වහන්සේ වදාළ පරිවාහලාහ නිරේ නේද ඔබ ඉන්නේ. ඔකර තමයි අපායක් හදාගන්නවයි කියලා කියන්නේ. මිනිසා මේක දන්නේ නැතුව සමාජයේ ජීවත් වෙන්න ඕන මේ දොරවල් හයට ගැටෙන කාරණාත් එක්කලා කිරිහා පැනිසේ ප්‍රිය රූපෙන් කියලා වදාළ බුද්ධ වචනේ තේරුම් ගන්න නැතුව තමන්ම මේ තැන් හිරේවල් බවට පත් කරගන්නවා. අපායවල් බවට පත් කරගන්නවා. ගෙදරේ පාවන මනුස්සයට ගෙදර ඉන්න බෑ. කාර්යාලේ පාවන මනුස්සට කාර්යාලේ ඉන්න බෑ. තවත් කොතනකට ගත්තද ඊට පස්සේ මොකද වෙන්නේ? තමන් අපායක් හදා ගන්නවා. පරිලාහ නාම නිරය. මෙන්න මේ උපමාවෙන් පෙන්වන්න මේ කාරණාව කියලා තේරුම් ගන්න පුළුවනි නම් එහෙනම් අපිට මේ හමු වෙන කාරණේ නිසා අනිත්‍ය අකාන්ත අමනාප දේවල් හමු වෙන එකම වදයක් කියන කාරණේ මේක කියලා තියෙනවා නේ. ඒක ජීවිතේට ඔබට එකතු කරගන්න පුළුවන් නම් එහෙනම් ළමා කාලේ පටන් මොනම කාරණයක් නිසාවත් ඔබ මේ සමාජයත් සමග අපිට සිංහල භාෂාවෙන් නෙමෙයි නිකන් නොදියුණු භාෂාවෙන් පෙන්නන්නේ කොක්ක දා ගන්නවා කියලා. කොක්ක දා ගන්න එකක්වත් නැහැ කවුරුවත් එක්කලා. මොකද ඒකමයි අපාය පරිලාහනාමලිරේ. මේක හොඳට පාඩමක් ඉගෙන ගන්න හැම කෙනෙක්ම. තමන් ඉන්න තැන තමන් වටා පිටා තියෙන පරිසරයේ දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි චින්ත හිතලා ගමුකෝ ගෙදර. මේ ගෙදර ඉන්නවා වයෝවෘද්ධ කෙනෙක්. ඔහුට දරුවන් වැරදි, ලේලිය වැරදි, බෑන වැරදි, ස්වාමි පුරුෂයා වැරදි, බිරිඳක් නම් අසල් වාසීන් වැරදි, සේරම වැරදි. දැන් මේ මිනිස්සයා ඉන්නේ කොහෙද? උදේ ඉඳන් රෑ වෙනකන් රත් වෙච්ච යකඩක නැත්තම් රත් වෙච්ච කබලකෝ ඉන්නවා වගේ දුකක නෙවෙයිද ඉන්නේ? මේ මේ මේ මේ මේ බස් පස් දොර නිසා හමු වෙන්නව මේ අප්‍රසන්න බව තුළ නේද මේ දුක තියෙන්නේ කියන එක තේරුම් ගන්න මේක තේරෙනවා නේද? එනිසා ඒ උපමාවෙන් පෙන්න පරිලහනිරේ කොහොමද මම දන්නේ. මිනිස්සු නම් මට තේරෙනවා මෙන්න මේ විදිහට අප්‍රිය අකාන්ත අමනාප තැන් බවට දොරවල් හය හදාගත්තොත් මේක තේරුම් අරගන්න ඕන. අපි තේරුම් ගත්තාම අප විසින්ම තමයි මේ පරිසරයේ වදයක් කරදරයක් බවට පත් කරගන්නේ කියන එක තේරුම් ගත්තාම සෑහෙන නුවණක් ඒක. එතකොට අර සමාජයත් එක්කලා ඉන්න තේරුම් ගන්නේවි එකක්වත් පේන්න බැරි අප්‍රසන්න පරිසරයක් බවට පත් කර ගැනීමම Taman දුකට පත් වීමක් කියන එක තේරුම් ගන්න. මේ තේහාට දැන් මේ වික්ෂු වහන කාරණේ මොකද්ද? ස්වාමීනි, මේ නිරේ තියෙන දුක අතිවිශාලයි, මීටත් වඩා දුක් තියෙන තැනක් තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ දීලා තියෙන උත්තරයක් තිබෙනවා. මහණනි, යම් කිසි පුද්ගලෙක් මේ දුකයි නොදනීද? මේ දුකට හේතුයයි නොදනීද? මේ දුක නැති වූ තැනයි නොදනීද? මාර්ගයයි නොදනීද? ඒ ඕනෑම කෙනෙක් සම්බන්ධයෙන් ඊට පස්සේ පෙන්නනවා ඔවුන් කරන වැඩක් සම්බන්ධයෙන්. ඔවුන් ජාති, ජරා, ව්‍යාධි, ශෝක, මරණ ගෙනත් දෙන්න හේතු වෙන්නා වූ කාරණා ටික ක්‍රෑෂ් කරනවලු. ජාති සංවත්තනිකේසු සංකාරේසු අවිරමන්ති. ඒකට ප්‍රිය කරනවා. ජාති පිණිස හේතු වෙන්නා වූ සංකාරයන්ට අබිරමණය කරනවා නැත්නම් ප්‍රිය කරනවා. ප්‍රිය කරලා ඒවා එක්රැස් කරනවා. එක්රැස් කිරීම තුළ ජරාවට, ව්‍යාධියට, ශෝකයට, මරණයට පාරවල් හදා ගන්නවා. ඒක අරට වඩා පරිලාහ නරකයට වඩා දුක්ගෙන දෙන්නක් කෙනෙකු බුදුන් වහන්සේ වදාහරනවා. දැන් මේක ඔස්සේ මම ගැඹුරට යන්නයි යන්නේ. මොනවද මේ සංකාර රැස් කරනවා කියන්නේ? ජීවත් වීමට අවශ්‍ය නිවාස, යාන වාහන, වතු පිටි ඉදිරි එකතු කරගන්නවා කියන එකද? නැහැ. ඒවා ලෝකේ ජීවත් වෙන්න උපන්න අයට හැම දිනාටම උරුමයි. අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න ඕන, සුරක්ෂිත කරගන්න ඕන. මේ කියන සංකාර මොනවද? අන්න එතකොට අපට තේරුම් ගන්න පුළුවන් වෙනවා අපේ සූත්‍ර දේශනාවල පෙන්වලා තිබෙනා වූ අවිද්‍යාව පදනම් කරගෙන මිනිසා විසින් සකීය සිතසංතානෙහි ගත කරන්නා වූ ඔය අවිසංකාර ජාති සංවත්තනිකේසු සංකාරේසු ජාති පිණිස හේතු වෙන්නා වූ සංකාරයන්ට ඔහු අබිරමණය නැත්තම් ප්‍රිය කරලා එකතු කරනවා. මොනවද මේ එකතු කරන ජාති? අවිද්‍යාගතෝ යම් වික්කවේ පුරිස පුද්ගලෝ මේ මේ මෙන්න මේ මේක නොදන්නකමට මේ අවිද්‍යාගත කියන්නේ චතුස්සත්ත්ව දුක හේතුව නැතිව තන මාර්ගය නොදන්නාකමට මොකද කරන්නේ? ස්වකීය ජීවිතය තුළ අපුඤ්ඤං චේ සංඛාරං අවිසංඛාරත අන්න එක සංඛාර වර්ගයක්. සැපපතා බොරු කරලා හරි වැරදි කරලා හරි මුදැඩි වැඩින් ආදායම හොයාගන්න හරි ගින් ඒකෙන් බලාපොරොත්තු වෙන සපවත මේ අබිරමාති කියන්නේ ඒකයි. එකතු කරනවා පව්. අභිසංකාරයේ ස්වපුණ්‍ය අභිසංකාර. ඊට එහාට දිනුන මානසිකත්වයක් ඇති අය පුඤ්ඤං චේ සංඛාරං අවිසංකරෝතේ. පුඤ්ඤා අභිසංකාරය රැස් කරනවා. ඊටත් එහා ගිය අය බුද්ධ කාලීන සමාජ ආශ්‍රයෙන් අපිට තේරුම් ගන්න පුළුවනි අත්කලමතාන යෝගීන් නම් වනාන්තරගත වූ අය. අපි මේ කතා කළ වූ පව්වික්‍රස් කිරීම පින් එක්ක්‍රස් කිරීම කියන දෙකට එහා ගිය ධාන කුසල නම් දෙයක් එක්ක්‍රස් කරනවා. දැන් මේ කතාවේ මේ බුදුන් වහන්සේ වදාළකේ තේරෙනව නේද මේ අවිසංකාරයන්ගේ ඇලීම චතුස්සත්‍ය නොදන්නා නිසා කියලා. ඒවා රැස් කරලා අභිරමණය කරලා විඳින්න ගිහින් ජාති සංවත්තනික ජරා සංවත්තනික ව්‍යාධි සංවත්තනික ශෝක සංවත්තනික මේ කියන කාරණා ටිකට උරුමකම් කියනවා. දැන් අර පරිලාහ නිරේට වඩා දුක අපි හදාගන්න හැටි මේ පෙන්වන්නේ. ඇයි මේ වගේ මේ ජාති සංවත්තනික ජරා සංවත්තනික කියලා කියන්නේ? මේ අවිසංකාර තුනේම අවිද්‍යාවක් වෙන නිසා මේ අවිසංකාර ජානිත කරනු ලබනවා ජාතිය ජරා ඊළඟ උත්පත්තිය. ඒක අපේ සූත්‍ර දේශනාව ඔබ සාන් දීලා තිබෙනවා නම් අපුණ්‍යාවිසංකාරයේ ජීවිත අවසානයේට ප්‍රතිසන්දි නිමිත්තා බවට පත් වුනොත් දුගති ගාමේ උත්පත්තිය. පුණ්‍යාවිසංකාරයේ කර්ම නිමිත්ත බවට පත් වුනොතින් කාම සුගතිය හයක් තියෙනවා manuss ලෝකේ සදිවි ලෝක හයක උත්පත්තිය. ආනිජ්ජේව ධාන කුසලය නිමිත්ත බවට පත් වුනොත් රූපී අරූපී වම්පතල රූපී ධානයේ සා රූපී ධානයට අනුව උත්පත්තිය. දැන් උත්පත්ති නම් ජාති. අපායද දිව්‍ය ලෝකේද manuss ලෝකේද බඹලොයේද ඊට පස්සේ මරණ වලින් ඉදලා තිබෙන්නේ. ජරා ව්‍යාධි වලින් නම් මිජිත්කම් තියෙනවා. බ්‍රහ්මයොත් එහෙමයි දෙවියොත් එහෙමයි. දෙවියන්ට ධාන කයක් නැහැ නිසා ජරා නැහැ ව්‍යාධි නැහැනේ. නමුත් මිදිලාද? එතකොට මේ සංකාර රැස් කිරීමම බුදුන් වහන්සේ වදාළ පරිදි චතුස්සත්ත්ව නොදැනීම කියලා පෙන්වලා තියෙනවා නේද? ඔබ මේ පිළිබඳ ගැඹුරට හිතලා තියෙනවද? ඇයි කෙනෙකුට අනාගතයක් හැදෙන්නේ? මානිග අනන්ත වාරයක් කියලා තිබෙනවා. මේ මොනමන ආගමකට අයත් මොනම කෙනෙක්වත් කය ආදානය හෝ භූම දහනය කරමින් පොළොට පස් වෙනව ඇරුණාම එතනින් එහාට යන්නේ නැහැ. නමුත් නාස්තික වාදීන්ට ඇරුණාම සියලුම ආගමිකයන්ටත් ජීවිතෙන් එහා පැත්තට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ කියන්නේ අර අභිරමණය ඒකට ප්‍රිය කිරීම නිසා තවත් ලෝකයක් විඳින්න ඕනකම. බුදු සමය තුළ මා පැහැදිලි කරන්න කල්පනා කරන ලබන්නේ මේ සසර තියෙනව නෙවෙයි. මෙන්න මේ අභිසංකාර නිසා සසරක් හැදෙනවා. එතකොට එහෙමනම් මේ බුදුන් වහන්සේ වදාළ මේ කාරණේ අනුගත කල මිනිසා අභිසංකාර තුලින් එකකට කොටු වෙන්නේ හිර වෙන්නේ අවිද්‍යාව තුල නැත්තම් බුදුන් වහන්සේ වදාළ පරිදි සසර දුක පිළිබඳ අවබෝධයක් නැති නිසා නේද? ඒකට හේතුව පිළිබඳ අවබෝධයක් නැති නිසා නේද? නැති වූ තැනක් ගැන දන්නේ නැති නිසා නේද? එකට මාර්ගයක් ගැන දන්නේ නැති නිසා නේද? පපාත නිරේට වඩා ලොකු පපාත නිරේ ටික විතරයි මේක ඊට පස්සේ අතිදීර්ඝ සංසාර ගමනක. මිනිසුන් අතර දෙවියන් අතර බ්‍රහ්මයන් අතර බුද්ධෝත්පාදේ අබුද්ධෝත්පාදේ නිම නොවන ගමනක්. නිම කරගන්න කාටවත් බෑ. නිම කරගන්න පුළුවන් එක දොරටුවයි පෙන්වලා තිබෙන්නේ. ඒ දොරටුවෙන් ප්‍රවිෂ්ඨයෙන් ලැබෙන්නේ විශාල සංඛ්‍යාවක් නෙමෙයි සුළු සංඛ්‍යාවකට. එම දැඩිව විශ්වාස කරන ලබනවා මනුස්ස ප්‍රතිලාභයට සදාම් හමු වනෝතින් පමණ තමයි මේ දොරටුවෙන් ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි නිර්වාණ දොරටුව. අපි මිනිසත් බව ලබා තිබෙනවා සදාම් වගේ දේවලුත් අහලා තිනවා සදාම් හොයාගත්තොත් අපිට මේ මිනිස් වර්ගය අතර ඉන්න වාසනාවන්තම මිනිසා නැත්තම් සත්වයා බවට පත් වෙන්න පුළුවන් අපිට. මොකද මේ පරිලහ නිරේට වඩා තියෙනා වූ මේ කියන්නා වූ මේ පෙන්නන කාරණාවලින් ඉලහස් වෙන්න. දැන් ඒකේ තව ලස්සන කතාවක් තියෙනවා ඇතුළත. අර කියන පුද්ගලයාට ඇසට කනට නාසයට දිවට කයට හමු වෙන හැම වෙලාවෙම ඒවා අප්‍රසන්න අමනාප දේවල් නම් ඒවෙන් කුපිත වෙන්නේ කලබල වෙන්නේ තමන්ගේ සිත. දැන් ඒක නේද දුක? සංසුන් සිත නොසංසුන් වී නොසංසුන්ව කටයුතු කිරීමම නේද මේ පෙන්වලා තියෙන දුක කියලා කියන්නේ. දැන් මේ නොසංසුන් වෙන්න තියෙන හේතු ටික නෙවෙයිද දුකට හේතු කියලා කියන්නේ. ඒ ටික බුදුරජාණන් වහන්සේලා දාලා ධර්මයක සරණින් ඉවත් කිරීම නෙවෙයිද පිළිවෙත් වීම නැත්නම් විදර්ශනා වැඩීම කියලා කියනවා ඇත්තේ. එවිට සංසුන් බව නම් වූ නොසංසුන් කරන්න බැරි ස්වභාවයක් මේ චිත්තාභ්‍යන්තරය තුළ තිබෙන බව අපි කොහෙන්ද හොයාගන්නේ? බුද්ධ චරිතයෙන් විල බලන්න ඕන. උදේවමුණාගේ ආරාධනෙන් වස්සසලා පෙරංජාවේ තුන් මාසයක් අස්වින්ද වෙනවල් වළඳමින් හිටියයි කියලා ඒ පිළිබඳ කිසිදු චකිතයක් කම්පනයක් නැහැ. පරිලෙවනේ වස්සසන්ට ගිහිල්ලා ආහාර නැතුව අඳුරේ කූපස්ථාන ලැබුවයි කියලා ඒ පිළිබඳ කිසි කම්පනයක් නැහැ. රාජරාජ මහාමාත්‍යාදීන් පරණෙක් පාවිච්චි කළා පූජා කළා වරම්වල හිටියයි කියලා උද්දාමයකුත් නැහැ. බමුණ එකතුලා වට කරගෙන බැන්නයි කියලා චිත්තාභ්‍යන්තරයේ කම්පනයක් උනේත් නැහැ. මිනී මරුවයි කිව්වයි කියලා සුන්දරේ මරුවයි කියලා මොකද්ද? සිදුවීම් නම් තිබුණා ලෝකයේ. ඇයි මේව වදින්නේ නැත්තේ? ඇයි මේව බාර ගන්න නැත්තේ? ඇයි මේව රිදෙන්නේ නැත්තේ? ඔබ එතනද ඉන්නේ? ඔබට ඔස්සගින් නැස්ස යන්න බෑ. කවුරු හරි චක් කියලා කියන්න බෑ. වපරහින් බලන්න බෑ. පැත්ත බලන්න බෑ. ඔය හැම එකක්ම වාර ගන්නවා. ගස්සගෙන ගියා අරක මේක කියලා. මෙන්න මේ බාහිර කාරණා නිසා තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ ඇවිස්සෙන කාරණා ටික එක එක්කෙනාට පෞද්ගලිකයිද පොදුයිද? හොඳට හොයලා බලුවොත් තේරුම් ගන්න පුළුවන් වෙයි ඒක තනිකරම එක එක්කෙනාට පෞද්ගලිකයි. අන්නේ පෞද්ගලිකත්වය තුළ අපි තුල කුණු ගොඩක් වගේ දැන් අපි කියමුකෝ කුණු ගොඩක් තියෙනවා පිරුවටකින් වහලා තියෙනවා. ඇරලා ඇවිස්සොත් ඇවිස්සෙනවා නේද? අපි සංසුන් වෙලා වගේ හිටියට නොසංසුන් වෙන්න අවශ්‍ය කාරණා චිත්තාභ්‍යන්තරේ ගොඩ ගහගෙන තියෙනවා. මම මේ පිළිබඳව ඉදිරිපත් කරපු උදාහරණයට කියන්නේ කීර රුක්කෝපම සූත්‍රය කියලා. ඒකේ රා පරිලාහනිරේ වගේම තමයි පෙන්වන්නේ. කෙටේරියක් අරගෙන කිරි තියෙන ගහකට පස්වලකින් කෙටුවාම කෙටේරිය වර්ධිකාරයෙක් නෙවෙයි කිරි තියෙන නිසා එන්නේ. ඇහැට කනට නාසයට දිවට කයට රූප ශබ්ද ගන්ධ රස හමුවීම වරදක් නෙවෙයි. ඒවට අනුව හදාගත්තා වූ තමන්ග තුළ තිබෙනා වූ මතිමතාන්තර ඇලින් තමයි දුක් ගෙවන්නේ කියන එක තේරෙනවා නම් ඒ කතාවෙන් පෙන්වන්නෙත් එහෙනම් අපි විසින් ජීවත් වෙන්න ගිහින් චිත්තාභ්‍යන්තරය තුළ අර අප්‍රිය අමනාප ලෝකයක් හදාගෙන ඒක මතු කරමින් විඳවනවා. දැන් ඉතින් මෙන්න මේක ඊට පස්සේ මේකෙන් පෙන්නනවා. එහෙනම් මේ අபிසංකාර තුල සසර ගමන තමයි තිබෙන්නේ. හොඳයි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳ එලි කරන තැනදී බුදුරජාණන් වහන්සේ මොනවා කරා කියලාද තියෙන්නේ? ඔය අනේක ಜಾති සංසාරං ගාතාව මුල් කොටගෙන විස්තර කරගෙන යනකොට අගට පෙන්නනවා විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගා. තණ්හාව සේවිය සිත සංකාරගත වීමෙන් මිදිනි. අන්න සිත සංකාරගත වීම තමයි මිනිසුන් කරන දේ. සිත තුළ අපුණ්‍යාවි සංකාරය, සිත තුළ පුණ්‍යාවි සංකාරය, සිත තුළ අනිජ්ජාවි සංකාරය නම් මොත්විද සංකාරයෙන් එකක් හෝ දෙකක් එකතු කරමින් මොකද කරන්නේ? සසර හදනවා. සසරක් තියනවා නෙවෙයි යන්න සසරක් හදනවා. ගියන් පස්සේ ගැලවෙන පාර කියලා දෙන්න කොහෙවත් නැහැ. රවුමක් කරකිලා කවදා හරි මෙහෙ එන්න වෙනවා. එහෙනම් ඔබට තේරෙනවද ජීවිතෙන් එහා පැත්තට යාම කියන්නේ සසර වැරදීමක් කියලා? මා එහෙම දකිනවා. බුද්ධෝත්පාදයක සදහම් හමු විට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයෙන් ඉවතට යාම අපි සිදු කරන්නේ. ආපු අය ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. එල්ල තිනාට එන්න ඉඩකඩ ලේසියකින් නැහැ. ආපු අය ගැන බලන්නේ නැතුව යන්න හදනවා මෙතනින් එහා පැත්තට සුන්දර ලෝකයක් කියලා හියාන. එහෙනම් මොකද්ද තේරුම් ගන්න ඕනේ? මේකේ පෙන්නන ඉදං දුක්ඛන්ති වික්කවේ නප්පජානාති. මහණනි මේ මේක දුකය, මේක හේතුවය, නැතිව තනේ මාර්ගය කියලා දන්නේ නැති ඔක්කොම කරන වැඩේ මේ පෙන්නන්නේ. ඒ වර්තමාන සමාජයේත් ඉතින් ඔය දීපවැදි ස්ත්‍රී පුරුෂ හැම දිනම ඉතින් ඔය චතුස්සත්ත්ව ගැන කතා කරනවා. හැබැයි චතුස්සත්ත්ව ගැන පාඩමක් තමයි තියෙන්නේ. මොකද එහෙම අවබෝධයක් තියෙනවා නම් අබමල් රිනවක් තරම් කෙනෙකුට භවය ප්‍රාර්ථනා කරවන්නෙත් නෑ, කරන්නෙත් නෑ. අනාගත බුදුහාමුදුරුවෝ ලකින්න පෙරම් පරණ හැටි උගන්වන්නේ. ඒක අවිසංකාර රැස් කරන්නේ අර උගන්වන්නේ. මේ ජීවිතේ විසංකාරගත ජීවිත සංකාරයන්ගෙන් මොදවා ගන්න කොහොමද කියලා අනුගමනය කරන්න මහන්සි වෙයි. මේ සූත්‍රය සඳහන් දහම් පෙළ පැහැදිලි කරන්නයි මම කල්පනා කරන්නේ. වෙනත් ක්‍රමකට පැහැදිලි කරනවා අපි මේක. දැන් එහෙමනම් මේ කියන මානසික කාරණා ටික එන්නේ මොනව නිසාද? බාහිරයට වැටෙනකොට අප්‍රසන්න බවක් මතුවෙන නිසා. අප්‍රසන්න බව චිත්තාභ්‍යන්තරේ තිබිලා ඉන්නේ. ඔකියා ඔබත් කියන්නේ දකින්නකොට මට නාට අඳුකල වගේ පේන්න බෑ කියලා. ඒක පුද්ගලයා ගාවද තිබුණේ ඔබ ළඟ තිබිලා දාවේ. මෙහෙම එකතු එන්න එකතු කරන කාරණා වලට මොනවද කියන්නේ? ලෝභ මූල, දේශ මූල, මෝහ මූල. නැතනම් ක්ලේශ මූලයන්. එමත් නැත්නම් තව ටිකක් ඉහළට කතා කරනවා නම් ගහ කැපුවට මුල තියෙනකොට ආයෙ පැලවෙන්නාසේ කොතරම් වලක්වන්න උත්සාහ කළත් පාලනය කරන්න හැදුවත් බාහිරින් චිත්ත අභ්‍යන්තරයේ සැඟවී තිබෙනා වූ මුලාවක් නිසා මේව හට ගන්නවා. ගහ කැපුවට මුල් තියෙනකොට මුලින් දල්වනවා. ගහ කැපුවට මුල තියෙනකොට මුලින් දල්වනවා කියන වචනේ බුදුන් වහන්සේ උපමා කරනු ලබනවා චිත්තාභ්‍යන්තරේ පවතිනා වූ මේ හේතු එක් රැස් වීමට තණ්හා අනුසය. ඒකම නේද දුකට හේතුව. අපි දන්නේ නැහැ නේද මේ අරමුණ වලට ඇලෙන්න ගැටෙන්න යාම තුළ තණ්හා අනුසයට හේතු ඉතුරු වෙන බව. ඒ පිළිබඳ බුදුවදනක් තිබෙනවා නේද? ඇසෙන් හරි කණෙන් හරි නාසෙන් හරි දේෙන් හරි ඔබ අරමුණු රසයක් විඳලා යංකෝ බික්කවේ අනුසේති. අනේ ඔබ අර අවසන් කරන්න නැතුව ඉදිරියට තියයිද? තියපු එකෙන් දුක හට ගන්නවා. සංකම් කියන එකේ තේරුම සංකර ධර්ම කියන එක. සංකර ධර්ම කියන්නේ ලෝභ දේශ මොහ දුක් කියන එක. තියපු එකෙන් දුක් හට ගන්නවා. ඒක නේද දැන් දුකට හේතුව? දුක නැති වූ තැන ඒක නැති කිරීම මාර්ගය කියලා පෙන්නන. තියෙන එකක් ඉවර වෙන්න ඕන නේද? දැන් විශේෂ සූත්‍රයක් වෙන අනුසය ප්‍රහාණ කියලා. අනුසය තැබීම මිනිස්සු කරන කාරණයක්. බුදුරජාණන් වහන්සේ මේ අනුසය හිස් කරන්න, චිත්ත අභ්‍යන්තරේ හිස් කරන්න තමයි උගන්වලා තිබෙන්නේ. අපි අභ්‍යන්තරේ හිස් කිරීම අනාගතයට තියලා අභ්‍යන්තරයට හොඳේව එකතු කරනවා යන්න. ඒ මොකක් නිසා කියලාද පෙන්වන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි ආරි සත්‍යන දන්නා නිසා. ඒ ආරි සත්‍ය කියන්නේ ඇහැට පේන දයක් නොවන නිසා, ඒක ආර්යයන්ට පවණක් ගෝචර වෙන නිසා, ආර්යයන්ට පවණක් අනුගමනය කළ නිසා. මොකද්ද ඒකෙ පෙන්වන්නේ? ඒකේ දුක මොකද්ද පෙන්වන්නේ? ඔබ ඉතින් ඕනනම් අක ඉපදීම ලෙඩේ මහලුවේ මරණය කියලා වචන ගොඩාක් ගන්න. ඔය සාමාන්‍යයෙන් පාඩම් කරගත්ත ඕන කෙනෙක් ධර්මදේශනාවකදී කාලය ගනිමින් විස්තර කර කර ඉන්නවා. මම නම් එහෙම ගන්නෑ. මම මේකේ එකක් ගන්නවා. සංකිට්ඨේන සංක්ෂේප වශයෙන් කෙටියෙන් සාරාංශ වශයෙන් කියනවා නම් මිනිසාට දුක තිබෙන්නේ පංචස්කන්ධේ නෙමෙයි පංච උපාදානස්කන්ධේ. එතකොට ඔබ තුල තිබෙන පංච උපාදානස්කන්ධය තුල තියෙන එක දුක බව තේරුම් ගන්න ඕන. පංච උපාදානස්කන්ධය එනකොට ගෙනාපු එකක් නෙමෙයි ඔබ හදාගත් එකක් බව තේරුම් ගන්න ඕන. ඔබට පංච උපාදානස්කන්ධේ උපාදාන කියන වචනේ අයින් කරපුවම පංචස්කන්ධය කියලා ඉතුරු වෙනවා වගේ සිත උපාදානෙන් නිදෙන මාර්ගයකට යන්න ඕන. දැනට කරගෙන ඉන්නේ උපාදාන. ඉතින් මේකට සම්බන්ධ කරන්න පුළුවන් බුද්ධ දේශනා නැද්ද වෙනත් පාට? සෝපාදානස්සකෝ අහං වච්ච උත්පත්තිං පඤ්ඤාපේමි. ඔබ උපාදාන සහිත නම් ඒකට අදාළ උත්පත්ති හම්බ වෙනවා. ඒ කියන්නේ පවේ උපාදානෙටත් පිනේ උපාදානෙටත් ධානයේ උපාදානෙටත් උත්පත්ති හමු වෙනවා කියන එක නේද මේ කියන්නේ? අපි එහෙම හිතන්නේ නැහැ. අපි දැන් පවේ උපාදානෙට දුක් ගෙනත් දෙනවා, පිනේ උපාදානෙට නිවන් හම්බ වෙනවා. එහෙම ආකල්පයක සමාධිය තාමත් ඉන්නවා. නමුත් තව ගාථා පදයක් එතෙන් එකතු කරනවා ජාති මරණ සම්භවයේ දතානුපස්සනාවෙන් ඔබ දකින්න උපාදානයේ බයං දිස්වා ජාති මරණ සත්‍යයට ජාති මරණ ගැනත් දෙන්නා වූ ලෙඩේ මුල උපාදානයේ වශයෙන් දැක ඔබට උපාදානයෙන් මිදෙන්න පුළුවන් නම් ජාති මරණ නැහැ දුක උපාදානය වීම මුල් කොටගෙන සහ දුකින් මිදීම උපාදානයෙන් මිදීම මුල් කොට කියන මේ අවබෝධයවත් ඔබට ලැබෙනවා නම් දැන් මේ උපාදානය වෙනවා කියන්නේ මොකද්ද කියලා හොයන්න හිතනවා නේද ඔබට? ඒකෙන් මිදෙන්න ඊට පස්සේ. අන්න එතකොට අපට ඔය ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කියන වචන වෙනුවට අපි තුල ක්‍රියාත්මක වෙන්නා වූ මේ තථාගතයන් වහන්සේ හෙළි කරවදාලා වූ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල හෝ සිත තුල නොයසේනම් අරමුණක් තුල අරමුණක් තුල සිදුවෙනා වූ ක්‍රියාකලාපයේ පිළිබඳ විවරණයේ තේරුම් ගන්න වෙනවා. ඒ විවරණයේ තුල සිදුවෙන වැරද්ද තේරුම් ගන්න. ඒක තමයි අපේ ධර්මදේශනා මම හිතන්නේ මගේ නෙවෙයි කන්දක වර්ගයෙන් ධර්මදේශනා කරන ඕනෑ දේශකින් වහන්සේ කෙනෙකුට කන්දක වර්ගයේ පුරා තියෙන ස්කන්ධ පහ පිළිබඳ විවරණ. ඒක අපට කියවට ස්කන්ධ පංචකය ගැනමයි කියන්න කියලා හරියන්නේ නැහැ. මා දකින ආකාරයට ස්කන්ධ පංචකය නම් ඒකකය තුල තමයි සියලු ධර්ම කරුණු ප්‍රමාදේය අප්‍රමාදේයයි දේශනා කරලා තිබෙනවා. අපි එහෙම බලන්න පුරුදුනේ නැහැ. අපි මව කුසෙන් බිහිවි ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙන පුද්ගලෙක් මේකේ ඉන්නවයි කියලා සංකල්පයෙන් තමයි ජීවිත සකස් කරගත්තේ. ඒ නිසා අපිට මේ ශනික ප්‍රතිපදාව ශනික හික්මීම මේ මොහොතට මුහුණ දීම කියන කාරණාව තේරෙන්නේ නැහැ. මම මේ දරුවන්ට ධර්ම දේශනාවක් කරමින් මෙන්න මෙහෙම දෙයක් කිව්වා. දැන් දරුවෙක් තරඟයකට මුහුණ දීලා ඉන්නවා. තරඟයකට තරඟයක්. ඔහුට තියෙන ලොකුම අභියෝගය තමයි කඩුල්ල ආරක්ෂා කරගන්න එක. ඔහුට එනවා පන්දුවක්. මේ පන්දුවමයි වරදින්නේ, මේ පන්දුවෙන්මයි ලකුණු ගන්නෙ. දෙකම එකෙන් ආපස්සේ නෑ. වැරදුනොත් ත්‍රිකට්ටුව දැවි යනවා, තරඟේ ඉවරයි. නැත්නම් කාගේ හරි අතට උඩ පන්දුවක් යනවා. ඒ නිසා ඔහු එන පන්දුව දිහා බලන් ඉන්නවා කල්පනා කරලා. නිවැරදිව හඳුනාගෙන පහර දෙන්න ත්‍රිකට්ටුව රකලා. මීට ආපු පන්දු ගැන හිත හිතා හිටියොත් වැඩේ දොර දිග යනවා. ඊළඟට එන පන්දු ගැන හිතලා හරියන්නේ නැහැ. ඒක පස්සේ කල්පනා. දැන් මේ මේක ගනවා. ඒකට ගත වෙන්නේ අතින් නිකුත් වී යවන්නාගේ අතින් නිකුත් වී මේ පිටතට එන වෙලාව විතරයි ඉතා කෙටි කාලයක්. බදින තැනනේ වැඩේ තියෙන්නේ. අන්නේ මේ මොහොතේ තරඟයෙන් ජය ගන්නවා නැත්නම් තරඟයට මුහුණ දෙනවා තරඟේ පරදිනවා කියන දෙකම සිද්ධ වෙනවා නේද? ඔබත් දන්නවද මේ ඇහැට කනට නාසයට දිවට කන මුහුණ දෙන මේ මොහොත මේ තරඟේ කියලා? ලකුණු රැස් කරන තරඟේ පරදින තරඟේ එහෙම නැත්නම් සසරට ඇල්ද තරඟේ සසරෙන් ගැලවෙන තරඟේ ඒ උපමාව මම ගත්තේ මේ දරුවන්ටම තේරෙන නිසා. එනිසා අපිට මේ ජීවිතේ ගත කරන්න වෙලා තිබෙන්නේ අවුරුදු ගණන් නෙවෙයි. කල්ප ගණන් කියලා කතා කරාට, දවස් ගණන් කියලා කතා කරාට මොහොතින් මොහොත. මොහොත ගත වෙන්නේ හැම විටම ඇසේ, කනේ, නාසයේ, දිවේ, කය හෝ සිතේ අරමුණක් ඔස්සේ. මේ මොහොතේමයි අපි දුකට හේතු රැස් කරන්නේ. මේ මොහොතේමයි අපි දුකින් මිදෙන්න ඕන. මේ මොහොතේ මේ සිදුවෙන සිද්ධිය තථාගතයන් වහන්සේ තරම් මන මැනවින් විවරණය කරපු උතුමෙක් ලෝකෙ පවතින ආගමික ග්‍රන්ථ තුල මම දකින්නේ නැහැ. පන්දයත් පුද්ගලයා හොඳ නරක කෙනෙක් දෙන්නෙක් වශයෙන් කරලා විපාක පෙන්වන කරනවා. පුද්ගලයා ඇසකරණාසේ දියකය කියලා හයරට බෙදලා ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් සසරට බැඳෙන හැටි පිළිබඳ විග්‍රහණය කරපු දහමක් ලෝකේ නැහැ. අපට තියෙනවා. තියෙනවා අපි කන ගැඹුරින් හිතුවේ නැහැ. මොකද තථාගතයන් වහන්සේ වදාරනවා චක්කුලා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් වචනෙන් සිතෙන් සංවර වෙන්න තේල දුකින් මිදෙන්න පුළුවන් කියලා. ගාතාවක් එහෙම තියෙනවා. අපි ඒ නිසා එහෙම සංවර වෙන්නේ නැහැ. අපි බෞද්ධයන් බිහි ජීවිත අවසානය දක්වා ඉන්න පුද්ගලයෙක් වශයෙන් ශික්ෂාපදයක් සංවර වෙනවා උදේ ඉඳලා රෑ වෙනකම් මම ඉන්නවා කියලා හිතාන. දැන් අර පන්දු එවන්නාට මොහොන දෙන්න දවස පුරාම බැට් එක අල්ලන් ඉන්න බෑ. මේ මොහොතේ මොහොන දෙන්න ඕන. ඔගේ දවසක් නෑ මේකට මේ අරමුණට. ඇස, කන, නාසය, දිවකය මේ මොහොත පමණයි. ඒ මොහොතේ අහු වෙනවද එහෙනම් දැවි යනවා. ඒ මොහොතේ ගැලවෙන්න දැනගන්න ඕන. එනිසා මේ ඔබ ළඟ සිදුවෙන ක්‍රියාකලාපය තමයි මේ බුදුරජාණන් වහන්සේ ත්‍රිපිටකය තුළ සූත්‍ර දේශනා තුළ විශේෂයෙන් ධර්ම විනය තුළ අභිධර්මයේ කියලා පෙන්වලා තිබෙන්නේ. වචන ගොඩාක් පාඩම් කරගන්න මහන්සිය නැතුව මේ සිද්ධිය තේරුම් ගන්න. එතකොට එතන අර දුකට හේතුව රැස්වීම කියන එක තේරෙනවා. මොකද සංකිට්ඨේන පංච පාදානස්කන්ධ දුක්ඛ, ඒකට හේතුව තණ්හාව කියලා නේද? දැන් මේ ඇහි 15 වෙන එකට මොකද්ද කියන්නේ? කනේ 15 වෙන එකට මොකද්ද කියන්නේ? ඔබ නම් කියයි රූපයක් පේනවා, සද්දයක් ඇහෙනවායි කියලා. නෑ. ඒක තථාගතයන් වහන්සේ මනවින් විවරණ කර ලබනවා. ඇසේ රූපය මුල් කොටගත්ත, කනේ ශබ්දය මුල් කොටගත්ත, නාසයේ ගන්ධය මුල් කොටගත්ත, සිතේ අරමුණ මුල් කොටගත්ත, සෑම මොහොතකම ඉදිරියට එනා වූ අරමුණ මුල් කොටගත්ත අරමුණ තුල ක්‍රියාත්මක වෙනා වූ සියුම් ධර්මතාවයක්. මේ ධර්මතාවයේ ක්‍රියාකලාප ඔක්කොම විස්තර කරනවා. වෙන වෙනම විස්තර කළාට ශනික සිද්ධියක්. ඒක ඇත්තනම් ඔබ ළඟ සිද්ධ වෙන්නේ තේරුම් ගන්නකොට. ඔබට ඔබේ හතුරා පෙනුනොත්, ඔබට ඔබේ කල්යාණ මිත්‍රයා පෙනුනොත් පළමුවෙන් කරන්නේ ඔබට මේ රූපයක් පෙනෙනවා කියන එකනේ. දැන් ස්වයංක්‍රීයවම ඔබට මිතුරා පිළිබඳ සතුට හතුරා පිළිබඳ අමනාපය හිතට එන්නේ නැද්ද? ඒ දෙකටම කියන්නේ සැප වේදනාව හෝ දුක් වේදනාව. එතකොට ඒක වේදනා ස්කන්ධය. මොකක් මුල් කොටගෙනද? ශරීරය මුල් කොටගෙනද? නෑ. හමුණා වූ ඉදිරියෙන් හමුණා වූ රූපය පිළිබඳ ආකල්පය. රූපය ඥාතියා, රූපය හතුරා. ඥාතියා නම් ඇලෙනවා, ගැලවුම් කරුවා. හතුරා නම් කැටෙනවා. දෙකම වේදනානේ. මේ වේදනාව සැප වේදනාව හෝ දුක් වේදනාව වශයෙන් හඳුනන එකට සංඥාව කියන්නේ දෙන්නේ දෙ විදිහකටනේ. මේ වේදනාවේදී මනාප නම් ඇලෙනවට, අමනාප නම් ගැටෙනවටනේ චේතනා කියන්නේ, සංකාර කියන්නේ. ඒක මිතුරාට එක විදිහක්, හතුරාට තව විදිහක් නේ. එතකොට මේ මොහත තුල රූපයෙන්, රූප චෛතසිකයෙන්, වේදනා චෛතසිකයෙන්, සංඥා චෛතසිකයෙන්, සංකාර චෛතසිකයෙන් කරගත්ත වැඩ ටිකක් තියෙනවා. එක එක්කෙනාට අයිති කාර්යයන් කරනවා. මේ ඔක්කොම කරපු හැටි බලන් ඉඳලා අඳුර ගන්නවා හිතෙන් තාපු විඥාන නම් වූ චෛතසිකේ. සසර දුක හැදෙන හැටි සහ සසර දුකින් මිදෙන්න තථාගත බුදුන් වහන්සේ ලෝකෙට ධර්ම දේශනා කිරීම සඳහා භාවිතා කළා වූ මේ පංචස්කන්ධ නම් වූ ධර්මතාවය ඔබේ ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ සිදුවෙන බව. ඒ ආසෙන් අපාගත වීලා දෙවියන් අතර, බ්‍රහ්මයන් අතරත් ඔක විවිධ වෙනස් ආකාරයෙන් සිදුවෙන බව දැක ගන්න පුළුවන්. මොකද එකක් තුළ ඉන්නේ සියල්ල දැක ගන්න. ඔබට නම් මේක කයක් තුළ සිදුවෙනවා. ප්‍රේතයන්ට නම් කයක් නැතුව සිදුවෙනවා. දෙවියන්ටත් ඝන කයක් නැතුව සිදුවෙනවා. නමුත් දෙවියන්ටත් ප්‍රේතයන්ටත් ඔබට වගේම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, කාම ආරමුණ තියෙන බැවින් කාම සුගතියයි දුගතියයි කියනවා. බ්‍රහ්මයන්ට නම් කාම ආරමුණ යටපත් කළ බැවින් සාන්ත සමාධියක මේක පවතිනවා. ඒත් පංච පාදානස්කන්ධය. ඒව හොයන්න යන්න ඕන නැහැ. අපි අපේ ලෝක කියන බලා ගන්නකෝ. දැන් මේ රූප වේදනා සංඥා සංකාර පහ හටගෙන නැති වෙලා යන්න ඕන. ලෝක ජීවත් වෙන්න මේ වැඩේ පහළ වෙන්නත් ඕන, අඳුර ගන්නත් ඕන. වරද මොකද්ද? අපි අතින් සිදෙන වරද මොකද්ද? අන්න ඒක තමයි පංචස්කන්ධේ, පංච උපාදානස්කන්ධේ බවට පත් වෙන්නේ අපි අතින් සිදුවෙන වරද නිසා. මොකක්ද මේ වරදට බුදුන් වහන්සේ වදාහරන්නේ? හටගෙන නැසෙන සීමාව තුළ හටගෙන නැසෙන්න නොදී කැමැති අකමැති හරි වැරදි හොඳ නරක ආදී වශයෙන් මේකට අගයක් එකතු කරලා අපි අතින් නෙමෙයි සිතින් අල්ලා ගන්නවා, ඇලෙනවා. අන්නේ ඇලෙනවට තමයි උපාදාන කියන වචනේ පාවිච්චි කරන්නේ. මේක හටගෙන නැසී ගියා නම් වදයක් ඉතුරු වෙන්නේ නැහැ. පස්සේ හිටත් ආපහු හම්බුනේ හටගෙන නැති. මම මේක දකිනවා දරුවන්ගේ ජීවිතය තුළ. පොංච දරුවෙක් හැන්දෑවේ අඬනඩා ඉන්නවා. මම අඬනඩා ඉන්නේ අයියාක තරහ වෙලා. මොකද අයියා තාත්තා ගෙනත් දීපු චොක්ලට් එකේ පොඩි කෑල්ල නංගිට දුන්නයි කියලා ලොකු කික්කක තමන් ගත්තයි කියලා අකමැත්තා. හැබැයි ඊට එහාට ප්‍රතික්‍රියා දක්වන්න උසාවියන්න පරිගන්න කල්පනාවක් තේරෙන්නේ නැහැ දරුවට. නිදා ගන්නවා. හිට උදේ අවදි වුණාම තරහ අයියෙක් නැහැ, ආයෙත් හොඳ අයියෙක් ඉන්නේ. ඔබ හිතුවේ නැද්ද අයියේ කියලා? ඒ ප්‍රතික්‍රියා දක්වන වුණකමක් දරුවට නෑ නිින්ද යනවා. ඒක ඉවරයි උතනින්. හෙටට ගන්න තිබ්බේ නෑ. ලොකු අය මොකද කරන්නේ? හෙටට ගන්න තියෙනවානේ. ඔන්න ඔය වෙනස තේරුම් ගන්න. මම මේකට කියනවා උපතින් අපි ගෙනත් තිනවා භාවනාත්මක මනසක්. ඇලෙන්නේ නැතුව පාවිච්චි කරන්න පුළුවන් ස්වභාවයක් ගෙනත් තිනවා. මේක අපි නැති කරගන්න එක තමයි මේ ජීවිතේ කරගන්න වැරද්ද. බාර අරගෙන. අන්න එතකොට මේක මේකත් එක්කලා ඇලෙන්න ගැටෙන්න ගියොත් මේක නැසුණට පස්සේ ගන්න ඉතුරු කරනවා. මෙන්න මේ පස්සේ ගන්න ඉතුරු කිරීමට තමයි පෙන්වන්නේ අනුස්සය කියලා. ඒ අනුසය අපුන්‍යාවි සංකාරය යටතේ පුන්‍යාවි සංකාරය යටතේ ආනිජ්ජාවි සංකාරය යටතේදී සිදු වෙන්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාවල ඇහි කනේ නාසයේ සිදුවෙන සිද්ධියක් වශයෙන් තව විස්තරව පෙන්නනවා. ඔබට තේරුම් ගන්න පුළුවන් නම්. ඒක එක සූත්‍රයක නෙමෙයි සිය ගණනක තියෙන්නේ. අන්න ඒක තේරුම් ගත්තහම ඔබට පටිච්චසම්පාදය සහ අවිද්‍යාපත්‍ය සංකාරා ඔබ ඉගෙන ගත්තට ඉස්සර ජීවිතය කියලා දැන් ඔබේ ඇහි ඔබේ කනේ ඔබේ නාසයේ ඔබේ දිවේ කයෙන් කන් නෙමෙයි අරමුණේ මේ වැරද්ද සිදු වෙන බව තේරෙයි. ඒ කියන්නේ ඔබ මේ මොහොතේම මම කිව්වේ පන්දුවට පහර දුන්නොත් ලකුණු ගන්නවා නැත්නම් දැවි යනවා කියලා. මේ මොහොතේ දැවි යමින් ඉන්න පුතක් ජන බුද්ධලයා. සසරට අහු වෙමින් ගින්නෙන් දැවෙන තැන් හදාදා ඉන්නවා. මේක කොතරම් කීවත් ඔබ තුළ සිදුවෙන ආකාරය තේරුම් ගන්න නැත්නම් ඔබ ධර්මයේ තේරුම් ගන්නේ නැහැ. මේ හේතුව තබන එක තමයි මේ දුකට හේතුව කියලා කියන්නේ. එතකොට අදතියාපු තරහක් හෙට දකින්නකට උපදින එක තමයි පංචපාදානස්කන්ධයේ 15 වෙනි නැත්නම් දුක කියලා කියන්නේ. හේතුව තිබු නිසා දුක හට ගන්නවා. සංකත ධර්ම. ඒ වගේ ඔක්කොම හේතු චිත්තාභ්‍යන්තරයේ පවත තිබෙන්නා වූ නිසා තමයි ආපහු වෙන්නේ. ඒකයි තේන සංතාං ගච්ඡති කියලා කියන්නේ. අර පරිලාහ නිරේ ගැන කතා කරන්නේ. එතකොට ඔවුන් තියාන තියෙනවා ඔක්කොම කාරණා ගැටෙන හැම එකක් තුම තමන් හදාගත්ත අප්‍රියමනාප කාරණා මතුවෙලා ඔහුට වදයක් වෙනවා. සැපතක් දෙක. ඒක සැපතක් නොවේ නම් ඔබට මෙසේ මතුවෙන මේ අප්‍රසන්න කාරණා තුල ඉන්නා වූ මම සැපතක් වෙන්නේ කොහොමද? ඒකට කියනවා මානසික දුක. දැන් මේක තබන හැටි උන්වහන්සේ වදාරනවා. තවන හැටි තේරුම් ගත්තාම ඒක නොකරන එකට නොතැබීම කියලා කියනවා. දැන් අපි ගලමු පංච උපාදානස්කන්ධා දුක්ඛ සංකිටේන. දැන් ඒකට හේතුව තණ්හාවනේ. උපාදානයේට හේතුව තණ්හාව. එහෙමයි. උපාදානයේ දුකයි නම් උපාදානයේට හේතුව තණ්හාව. උපාදානයේට මෙහා පැත්තේ මොකද්ද තියෙන්නේ? ඇහි, කනේ, නාසයේ, දිවේ, කයේ අරමුණ තුල බලන්න. බුදුන් වහන්සේ වදාළ පිළිතුර තියෙනවා ඒක. ඇසතුල හෝ කනතුල හෝ කරුණු තුනක් එකතු වීමෙන් ස්පර්ශේ නම් වූ චෛසික හට ගන්නා බව. ඒ චෛසිකය තුළ තමයි ඔබට මේ අදාළ පුද්ගලයා රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ පහළ වෙන්නේ. ඉස්සරහා ඉන්න පුද්ගලයාක වට මේ සිතේ තමයි මේක පහළ වෙන්නේ. ඒ සිතුවිල්ල තමයි අපි ඊට පස්සේ විඳීමට පාත්‍ර කරන්නේ වේදනා. ස්පර්ශ වීම පස්සපච්චා වේදනා. අනේ වේදනාවට දක්වන්නා වූ සැප හෝ දුක්ඛ පල්කේ අනුව තමයි ඒකට කෙරෙන ඇලීම ගැටීම හටගන්නේ. ඒකට කියනවා වේදනාපච්චා තණ්හා. ඇලීමත් තණ්හා ගැටීමත් තණ්හා. අන්න ඒකට කියනවා රූප තණ්හා. දැන් තණ්හා වුණාම නිකන් නතර වෙන්න බෑ. උපාදාන භව නම් වූ වැරද්දට අහු වෙනවා. අන්නේ එකට කියනවා ඒ උපාදාන භව කියන එකට කියනවා අනුසේ හේතු ඉතුරු වෙන්නට බැඳෙනවා කියලා. නැත්නම් ඒකට කියනවා බද්දෝ මාරස්ස කියලා. උපාදාන භව. දැන් මෙන්න තණ්හා අනුසේට නැත්නම් දුකට හේතු රැස් කළා. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා නේද අනාර්ය පුද්ගලයා මේ දන්නේ නැති නිසා අபிසංකාර වලට අබිරමණය කළා රැස් කරනවා කියලා. දැන් ඔබේ හිතට ආපු ලෝභ චේතනාව බලන්න ඒක අපුන්‍යාවි සංකාරය ඒක තුල තණ්හා උපාදාන වා විද්‍යා සංකාරා ඔබේ හිතට ආවා වූ ලෝභය බලන්න අ르දේශේ නම් කාමයේ ඒකත් තණ්හා උපාදාන වා විද්‍යා සංකාරා පිනගන්න පිනගාවත් පින ප්‍රමත් වෙන්නේ මමත් වෙන ගත්තහම අபி සංකාර තණ්හා උපාදාන වා විද්‍යා සංකාරා පින හොඳ වුණත් මමත් වෙන ගත්තා මේ මම පිළිබඳ මුලාව නොදත් උද්ගලයා පවොස්සේ පිනොස්සේ තව එහාට දිනු වෙලා ගින් ධානයක් මම කොට ගන්නවා. ඒක වෙනත් ආකාරයකට ආනිජ්ජාවි සංකාර කියනවා. ඒත් තණ්හා උපාදාන විද්‍යා සංකාරා. දැන් කවුද මේ ලෝකේ පාපකාරීන් පුණ්‍යකාමීන් ධානලාභීන් නම් වෘතඥ ලෝකයේ මේ වර්තමාන අරමුණ අනාගතයේ උපදින සතරට හේතුවක් තබමින් රැස් කරන දුකට හේතු රැස් නොකරන්නේ කවුද? ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත. අර මම කිව්වේ අර දැන් පන්දුව වදිනකොට දැවියන්නෙත් ඒකෙන් පහර දීලා ලකුණු ගන්නෙත් ඒකෙන්. එයමයි. දැන් තේරෙනවද බුදුරජාණන් වහන්සේ වදාළ මේ ජීවිතේ මොහතක වටිනාකම? මොහත තමයි මම දකින්නේ නැකත. නැකත කියන ಪದයට පෙන්වන්නේ පැය ගණන් තියනවා කියලානේ. අසුරු ගසන සැනකට වඩා වේගයෙන් මුදා වෙලා පහු වෙලා යනවා. අපි කියමුකෝ අලුත් අවුරුද්ද නැකත තෙල් ගන්න 70ක් එකතු වෙලා ඉන්නවායි කියලා. එක්කෙනෙකුට විතරයි හම්බ වෙන්නේ නැකත. ඒත් හරියට හිස ගෑවුනොත් ඒ වෙලාවේ අනිත් පෙර කය නැකත ඇවිදින්නේ නැහැ. පස්සේ ඇයට නැකත පහු වෙලා. ඒ වගේ මේ වර්තමාන මොහත තරම් හොඳ නැකතක් බුදුන් වහන්සේ වදාළ මේ මිනිසුන්ට සසර දුකින් මිදෙන්න සසරට ඇලෙන්න සහ ගැලවෙන්න දෙකටම අර හොඳට නරකට දෙකට කටමේ කියවා වගේ. දැන් මේ මොහොත අනුසේ හේතු ඉතුරු කොට අවසන් කිරීම එකවර එකක්. මේ මොහොත අනුසේ හේතු ඉතුරු නොකොට අවසන් කරන්න වීර්ය කිරීම තවත් එකක්. ඒක වීර්ය කරන්න ඕන දෙයක්. ඒ විරේ කරන්න වෙලා තිබෙන්නේ අර පරණ එක අනන්ත සංසාරේ කරපු එක. ඒකට විශාල බලයක් දීලා තියෙනවා. මේකට අපි ආපහු යෝජනාවක් දීලා සිතට මේ කරන්න ඕන මේක කියලා සිත පිළිගන්න තැනට කටයුතු කරන්න ඕන. දවස්වල් දෙකක් මාසයක් තිස්සේ. එහෙමයි මේ සිත පිළිගන්නේ කලක් එක කරපුවම නැත්තම් අර පරණ එක තමයි පිළිගන්නේ. ඒක නිසා තමයි මට සමහර අය කියන්නේ ඔබ වහන්සේ ඔය කීවට ගැටෙනකොට සිද්ධිය වෙලා ගහලා බැනලා ඉවරයි කියලා. ඒ අර පරණ පුරුදු වේගවත් බව එනවා. දැන් මේ මතක් කළ දේ අරමුණේ ඔබට තේරෙනවද? ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා නම් උපාදාන බව කියලා. ඒවත් අවිද්‍යා සංඛාරා, ඒවත් අභිසංකරනවා කියලා. මේ වැඩේ කරන්නේ දුක සහ හේතුව සහ නැති වූ තැන සහ මාර්ගය නොදන්නා නිසා කියලා මේ සූත්‍රයේ තිබෙනවා නේද? මේක තියන්නේ නැත්නම් දුකට හේතුවද දුක නැති වූ තැනද? එහෙනම් හේතු ඉතුරු නොකර අවසන් කරන මාර්ගය තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. ඔබට පුළුවන් ද පංචස්කන්ධේ නැත්තම් පංච උපාදානස්කන්ධය තුළ දුක හේතුව නැති උතන මාර්ගය තේරුම් ගන්න? පොත තුළ නෙමෙයි, විභාගය තුළ නෙමෙයි, ජීවිතය තුළ නෙමෙයි. ඒ නිසා අපි ඒකට කියනවා සියුම් තැන් කෙරෙහි ගැඹුරු ඇස යොමු වීම කියලා. දුක්ඛ නිරෝධේ ඥානං පෙරෙනවා නම්, පෙරෙන්නේ නැත්තම් දුක්ඛ නිරෝධේ අඥානං. දුක නැති වූ තැන මොකක් නැති වූ තැනද? ඒ තණ්හාව ශේෂයක්වත් නැතුව නැති වූ තැන. තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධ. ඒ තණ්හාව නැති වූ තැන. ඒ තණ්හාව කොහෙද තියෙන්නේ? ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ අපිට තියෙන්නේ ඒක. මොකද නැති කිරීම කියන්නේ? ඉස්සෙල්ලා පෙන්නවා මම උපාදාන බව, තණ්හා උපාදාන බව නැති කිරීම නෙවෙයි ඉතුරු කිරීම. සසරට තැබීම. අන්න දුක දන්නේ නැතුවම කරන දේ. දුක දන්නේ නැතුව හතරක් හදනවා. කොතරම් කීවත් මේ සමාජයේට පවොස්සේ, පිනොස්සේ, ධානොස්සේ, ධානොස්සේ නම් බමාඩුයි සසර හදන එක ඇරුණාම මට තේරෙන්නේ නැහැ තවස්සත්ත්ව අවබෝධයක් තියෙන බව සමාජයේට. එහා තේරෙනවා නම් හතර හදන්නේ නැතුව ඉන්න වෙනවා. දැන් මෙන්න මේ වැඩේ කරනවා නම් ඊට පස්සේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා පාඩම් කරලා යන්න හදන්න ඕනේ නැහැ. යන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. ඒක ලේසියට අපි එහෙම කියන්නේ. දැන් එතකොට හොඳට නරකට දෙකට කටමේ කිව්වා වගේ මේ මොහොත තමයි සසරට ඇලෙන්න සහ සසරට ගැලවෙන්න කෙනෙකුට යදා ගන්න පුළුවන්. ඇලෙන්න බණ දැනගන්න ඕනේ ඕන කෙනෙකුට පව් කරලා පින් කරලා යම් දෙයක් කරලා ඇලෙන්න පුළුවන්. මොකද ඒකට එන දේ ඇලෙන ආකාරයෙන් ගන්නවට කියනවා ඊතන්මම ඊතහමස්මෙන් ඒසෝවා. ගැටෙන ආකාරයෙන් ගන්නවටත් කියනවා ඊතන්මම ඊතහමස්මෙන් ඒසෝ මේ අත්තා. එහෙනම් අරමුණට එන දේ හටගල නැතන එක ඒකටයි තියෙන දක්. මමත්වයෙන් ගෙල නැසෙන්න හරින එක උත්ත්ජනයාගේ වැඩක්. මමත්වයෙන් ගෙල නැසීමේදී සසරට බැඳෙනවා කියන එක තමයි මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස කියන්නේ. කවදාවත් මේක කවුරුවත් මේක මම කියලා කී කියාගත්තේ නැහැ. ඇලෙනවට මුලාවට ගැටෙනවට මුලාවට නමක් තමයි මඤ්ඤමානේ කියන්නේ. දැන් ඒක නේද දුකට හේතු රැස් කිරීම. ඒක නොකරනවා නම් ඒ තණ්හාව නැති උතනනේ. එනිසා ඉතින් ඔය දරුවෝ එහෙම නැත්නම් අහිංසක අම්මලා පොත පාඩම් කරගෙන වන්දනා කරන්න ගින් දුකට හේතුව දුකය දුකට හේතුව දුකට ඇති උත නැති කිරීමේ මාර්ගය කියනවා චතුරාර්ය සත්‍ය සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධනම් මනසේක කියලා ගාතාව ලස්සනට කියයි. කොහෙද ඉන්නේ? මම ඕක කියන්නේ මං ගිරවෙකට එහෙම පාඩම් කරොත් එහෙම ගෙදර ඉඳලා වන්දනා කරනවා ඔක ගිරවත් කියනවා. නමුත් ප්‍රායෝගිකව ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ මේ වැඩේ සිදුවෙන හැටි කවුරුත් ඉගෙන ගන්නේද එහෙම? පරදිනවා මම කියන්නේ. සසරට පරදිනවා, මායයට අහු වෙනවා. එහෙම නැත්නම් අපේ දරුවන්ට කතා උදාහරණෙන් කියනවා නම් පන්දු එනවා, පන්දුව කඩුල් ලෙවද්ද ගන්නවා. පහර දෙන්න බැරි වෙනවා. අඳුරගත්තේ නැති නිසා. දැවි යනවා. හැම මොහොතම දැවි යාමක් නැකට පාවිච්චි කරන්න තේරෙන්නේ නැහැ. නමුත් දැවි යන්න පීඩකයා ඉගෙන ගන්නවා නේද ඊට පස්සේ හරියට බලන්න. අන්න ඒ නිසා මේ මොහොතට මේ දැවියන් නැති වෙන්නට තමයි අර සිහිය උනැවෙන්නේ. හරියට තේරුම් අරන් ඒ තණ්හාව නැති කිරීමට මේ මම පහර දීම කියලා කියන්නේ. හරියට. එහෙනම් මොනනම් දකින්නේ කෙනෙකුට වර්තමානයේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ සහ නින්ද හැරුණ විට සිතේ තමයි මේ බුදුරජාණන් වහන්සේ වදාළ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව තියෙන්නේ. ඒක හැම විටම වර්තමානයේ කරන්න ඕන දෙයක්. මම ඒකයි ඒකට කිව්වේ නැකත නැත්නම් මොහත කියලා. ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සපත නිර්වාණය අර ඇහෙනම් පස්සපච්ච ආවේදනා වේදනා පච්ච තණ්හා රූප තණ්හාව. කනේනම් පස්සපච්ච ආවේදනා වේදනා පච්ච ශබ්ද තණ්හාව. තණ්හානම් උපාදාන බව තණ්හා නැති වුණොත් උපාදාන භව වෙන්නේ නැහැ. ඒකට කියනවා තණ්හා නැති කිරීම කියලා. කොහොමද දහම් පෙළ පෙන්වන්නේ? චක්කුඤ්ඤ පටිච්ච රූපේ චුප්පත්තක් විඤ්ඤාණං තින්නා සංගති පස්සෝ. පස්සපච්චා වේදනා. එතෙන් විතරයි එන්නේ. වේදනාපච්චා තණ්හා කියලා කියනවා ඒ තණ්හාව තස්සායව තණ්හාය. උපාදාන භව වෙන්න නොදෙනවට කියනවා අශේෂ. තණ්හා නොකරනවට කියනවා විරාග. රසේෂ වෙනවට නිරෝධ කියනවා, විස වෙන්නේ නැත්නම් රසේෂ වෙනවට අවශේෂ නිරෝධ කියනවා, අවශේෂ වෙන්නේ නැතුවම නිරෝධ කියනවා. අශේෂ විරාග නිරෝධෝ. එක සමග ඇලුනේ ගැටුනේ නැත්නම් ශේෂ රාග වෙනවට අශේෂ විරාග නිරෝධෝ. දැන් තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධයෙන් භව නිරෝධෝ. ඇස තුල සිදුවුනේ නැද්ද? තණ්හා නම් උපාදාන භව, තණ්හා නැත්නම් උපාදාන නැත්නම් භව නැහැ. දැන් මොකද වුනේ? නැති කරා නේද තණ්හාව? දැන් මේක කරනවා නම් මම ආර්ය අෂ්ටාංගික මාර්ගයන් කියලා බෝඩ් එකක් ගහන්න ඕනේ. යන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ නේද? ආර්යයන් මේ විදිහට දිට්ඨියේදී වාචාවේදී කම්මන්තේදී ආව හැම එකකදීම මෙන්න මේ අනාගතයට හේතු ඉතුරු කර අවසන් කරන ක්‍රියාවලිය කරනකොට සම්මා වෙනවා. ඒක තමයි කරන්න තියෙන. ඇසෙන් හෝ කනෙන් හෝ නාසෙන් හෝ දිවෙන් හෝ කයි. මේකට මම කියන්නේ සසර හදන්න නැතුව ඉන්නෝ. අනිත් අය මොකද කරන්නේ? සසර හදනෝ. සසර තියනවා නෙමෙයි, අවිසංකාර රැස් කරමින් සසර ගමනට කාරණා එකතු කරමින් පාවාඩ එළනවා සසර යන්න. ඒකනේ වදාරන්නේ බුදුන් වහන්සේ දුක සහ හේතුව සහ නැති වුන සර මාර්ගේ නොදන්නාකම කියලා. දැන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චති ති බික්ඛවේ සම්මාදිට්ඨි. මේක තේරෙනවා නම් මේ දුක නැති කරන ප්‍රතිපදාව. ඇසෙත් තියෙනවා, කනෙත් තියෙනවා, නාසෙත් තියෙනවා, දිවෙත් තියෙනවා, කයෙත් තියෙනවා. ඉන්ද්‍රියන් ඉන්ද්‍රෝගින් එනවා නම් සිතෙත් තියෙනවා. හැම මොහොතක්ම අපට අර ඇහැට හම්බ වෙනකොට චිත්තාභ්‍යන්තරේ අප්‍රිය අමනාප දේවල් අවස්මතු වෙනවා වගේ හමු වෙන කාරණා වලදී සිත ඇතුලේ තියන්න කාරණා එනවා. තිබිච්ච දේවල් එකට කියනවා උපන්න කුසල් හත එනවා. ආවන යන්න ඕනේ දුර වෙනවා. විශේෂ කාරණේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ නූපන් අකුසල් නූපදවන්න. නූපන් අකුසල් නූපදීම කියන එකේ තේරුම තණ්හා උපාදාන බව විද්‍යා සංකාරා කරන්න එපා කියන එක. සියුම් වැඩක් සියුම් ඥානයක් නේ. ඒ වුණාට මොහතකින් ඇති වී නැති වෙන අරමුණ තුන අල්ලාගෙන තියාගන්න පුළුවනි නම් සංසාරේ අනන්ත වාරයක් තණ්හා උපාදාන අවිද්‍යා සංකාරා ඒ මොහත තුලම ඊළඟ මොහොතේ අල්ලාගන්න නැතුව ඉන්නත් බැරිද? දැන් මෙන්න බුදුරජාණන් වහන්සේ අර පරිලාහ ප්‍රපාතයේ තියෙන දුකට වඩා දුකක් මිනිස්සු හදාගන්නේ මේ අරමුණ තුල මුලා වී කය ඇතෑරුණාට, දොර ඇතෑරුණාට, සිත ඇතෑරුණාට මේ අනුසය නම් වූ හේතුව ඇහැට පෙනෙන්නේ නැති, නැත් නෑ කියන්නත් බැරි, තියනවා කියලා හොයන්නත් බැරි නිසා විද්‍යා සංකාර කියලා කියනවා. මේ වැඩේ නොකරන්ද, මේ වැඩේ කරනවට පමාව කියනවා, මේ වැඩේ නොකරනවට භාවනාව කියනවා, අප්‍රමාදේ කියනවා, අප්‍රමාදව මත පදං. දැන් ඉතින් අමාරුයි බරයි තේරෙන්නේ නැහැ කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. ඔයද මටත් සමහර විට අවුරුදු 40කට ඉස්සෙල්ලා අමාරු ඇති බර ඇති තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා ටික ඔක්කොම ගලපලා ගලපලා සංසන්දනය කරගත්තාම මොකද්ද කියලා දිනේ අන්තිමට. මේ පමණයි. පමාවසන් උපමාව විතරයි. ඉතින් ඒක කියලා දෙනවා බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාවකින්. මෙන්න ඔබ තුල වෙමින් පවතින දේ ඔබ නිසා දුකටපත් වෙනවා. ඔබට මේ නිසා බුද්ධෝත්පාදයේ අවගැහැරෙනවා සංසාරී ඉන්හා පැත්ත දිවමනක් යන්න වෙනවා ඒක පවට පිනට අනුව අපාද දිවි ලෝකෙද බ්‍රහ්ම ලෝකෙද දන්නේ ආයෙ මෙහාට එන්න ඔය කියන තරම් ලේසි එහෙම නැහැ ඒක මම මේ දවස්වල විශේෂයෙන් කියන කාරණයක් ඔය අපේ තාත්තලාගේ කාලේ නම් මෙහාට එන්න පවුලක 10 දෙනෙකුට ඉඩ තිබුණා අපේ කාලේ නම් 5 දෙනෙකුට 4 දෙනෙකුට ඉඩ තිබුණා තව ටිකක් කල් යනකොට 3 දෙනාට බැස්සා දැන් මෙහාට එන්න ඉඩ නැහැ කොතරම් පොලිමේ හිටියත් අම්මලා ලෑස්ති නැහැ මෙහාට ගෙන්නන්න දෙන්නට තොන් දෙනාට වඩා. ඒ විතරක් නෙමේ එන අයගෙන් 50ක් මව්ගේ බෑතුල දී ඝාතනය කරලා දානවා ගබ්සා කියන වචන යටතේදී. කල්පනා කළේ නැහැ නේද ඒ ගන්න. ලංකාව විතරක් නෙමේ මුළු ලෝකෙම මොකද කරන්නේ? දරුවන් දෙන්න නොදෙන්න විද්‍යාව දිනු කරලා. එහෙම නැත්නම් උපන් දරුවා මරලා දාන්න ක්‍රමයක් හදලා. මේ ජීවත් දිවත් වෙන්න ආසා මිනිස්සු මම්මල තාත්තල කියන්නේ දරුවන්ට මෙලොට එන්න පාවාඩන ඉලන අය. දැන් මොකද කරන්නේ? මිනි මරන්ද? ආයෙත් මේ සසරට එන්න මව් දොරක් කොහොමනම් ඇරෙයි කියලා හිතනවද ඔබ? මේ ලෝකේ තව ටිකක් දිනු වෙනකොට කීන දිහා එකයි දැන්. ඒ නිසා ලබාගත් ජීවිතේ මෙතනින් යන්න ඉස්සෙල්ලා තේරුම් ගන්න. නයියාතු ගබ්බසේ යම්පුන වේපීති. නැවත මව් ගමකට එන්නේ නැහැ කියලානේ පෙන්නන්නේ තේරුම් ගත්තාම. එන්න මොන මේක තේරුම් ගන්න කැවිත් නේ ඉන්නේ ආයෙන්න මොකට ලැස්ති වෙන්නේ ඒ ඔය බයానක්කව දන්නේ නැති නිසා සසරේ ඉතින් මේ නිසා මිනිසාට විශේෂයෙන් බෞද්ධ පරපුරක උපන් මිනිසාට විශේෂයෙන් බුදුදහම එළි වෙන යුගයක මේ කරුණ පැහැදිලි කරගන්න පුළුවන් මිනිසාට වෙනත් සතෙකුට කරන්න බැරි එනත් ආගමිකයට කරන්න බැරි වැඩක් මේ කැම්බින් යඳුම් පැලඳුම් ටික හොයාගෙන අධ්‍යාත්මිකෙන් කරන්න පුළුවන්. දැන් එතකොට දැන් බුදුන් වහන්සේ අවුරුදු 35 දී මොකද කරලා තියෙන්නේ? දුකට හේතු නැති කරලා. එහෙනම් දුකක් නැහැ නේද එතකොට? ඒක නේද අර පෙන්වන සියලුම කාරණාවල බාහිරින් සිද්ධ වුණාට චිත්තාභ්‍යන්තරයෙන් ගැටුමක් නැති නිසා නිවිලා හිටියයි කියලා කියන්නේ. ඔබට ඔබේ පෞද්ගලික ජීවිතයේ තේරෙන්නේ නැද්ද සංසම් ස්වභාවය හැමදාම තියෙනවා නොසංසම් ස්වභාවය තියන්න බෑ කියලා. ඇයි මේ නොසංසම් ස්වභාවයට එකතු වෙන්නේ ඔබ මම කියලා? ඒකනේ මම කියන්නේ ඔබ. නොසංසම් ස්වභාවය මම අතහරින්නකො සංසම් ස්වභාවය හැමදාම ඉතුරු වෙන්නේ. ලෝකෙත් එක්කලා ඕනෙකෙන් ජීවත් වෙන හැටි. හිතන්න මම ඒ කාරණේ කියන්නේ. මේ නිසා අපට මේ දේ බුදුවරයෙක් කියලා දෙනවා. බුද්ධ පුත්‍රයන් වහන්සේලා තේරුම් ගත්තාම කියලා දෙනවා මේක තේරුම් ගන්න නැතුව බුදුරජාණන් වහන්සේ හෝ ධර්මය හෝ සංඝය හෝ චෛත්‍ය හෝ බෝධිය හෝ ගවට ගිල් මල් පහන් පූජා කරලා සාදු කියලා එනවා පින් සිද්ධ වෙනවා තමයි හැබැයි චතුස්සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ මොකද අර අවිසංකාර රැස් කිරීමට ඒකයි තියෙන්නේ පුණ්‍ය අවිසංකාර රැස් කිරීමට ඒක ධර්මයේ අර වුණාට පස්සේ ධර්මයේ අයත වුණාට පස්සේ සහ තේරෙන්නේ නැති අයට හදාගත්ත බවගාමි ප්‍රතිපදාව කොහොමද පැත්ත මේක අපිට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්න වෙනවා. ඒ නිසා මෙන්න මේ தත්ත්වය තේරුම් ගත්තාම ආයේ මේක කරනවා නම් මට කියන්න තියෙන්නේ ඔහු පටිසම්පහදේ Nirodhe දකින්න කෙනෙක්. ඔහු බොජ්ජංග වඩන කෙනෙක්. ඔහු සතිපට්ඨානෙ වඩන කෙනෙක්. ඔහු කර්මක්ෂය කිරීමේ කර්මයි කරන්නේ. ඔහු මරණ සතිය වඩන කෙනෙක්. ඔය ඕන එකකින් සිදු වෙන්නේ ඕක තමයි දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව. ඒ නිසා සියලු දේශනා එක තැනට යොමු කරලා තියෙන තථාගතයන් වහන්සේ. ඒ පැවැත්ම සහ නැවැත්ම. පැවැත්ම ප්‍රමාදයයි, පැවැත්මෙන් සතර හදයි, පවපින ධානය ඔස්සේ නැවැත්ම තුළ සතරෙන් නිදෙයි. එමේ සසර හැදීමමයි සත්‍යය කියන්නේ. සසර හැදෙන්නේ නැතුවම සසර ඇවිදින්න සතෙක් නැති වුණාට අර සංසුන් ස්වභාවයේ ඒකකින් සිත තුළ තියෙන දෙයක් වශයෙන් තේරුම් ගන්නවා අපි දන්නවා. එහෙම තේරුම් ගත්තාම දන්නවා ඒක නෑ නෙවෙයි තියෙනවායි කියලා. ඒ පරණ සැනසීම උදුරා ගන්න පුළුවන් සමත් බලවේගයක් ලෝකෙ කොහෙවත් නෑ. ඒකට කියනවා ධර්මයේ දකීද බුදුන් දකී කියලා. ඒ බුදුන් පිළිමය ශාරීරික ඉක්මවා යමින් දකින්න පුළුවන් දෙයක්. ඒ බුදුන් නැත අදත් යන්න පුළුවන්. අදත් ඔබ එනතුරු බුදුන් බලන් ඉන්නවා. ඉදිරියටත් එහෙමයි. බුද්ධෝත්පාදයක සද්ධර්මේලිකලේ උන්වහන්සේ වෙත ගෙන්න ගන්න ඔය. අපි ඉතින් පිටතල වලට හරි යකඩ වලට හරි අත්තරන් වලට හරි තාමන් වලට හරි බුදුන් කියලා හිතාගෙන ඉන්නවනේ. එනිසා මේ සම්මාදිට්ඨිය කියන එකේ ආරි සම්මාදිට්ඨිය ඇති කරගන්නකොට අර පරිලාහ නිරේට වඩා ලොකු නිරයක් බුදුන් වහන්සේ වදාහරනවා මේ දුක සහ හේතුව සහ නැතිව තැන දන්නේ නැත්නම් සංසාරේ ඇවිදින එක. ඒ යුග වලට තියෙන ආව කරදර හිලියවට මුණ දෙන සිද්ධ වෙනවා. දැන් ඔබට ඕන නම් අපට ඇති සැපය සසරින් මිදීම එදාත කවියක මට ඇහිලා තියෙනවා ඒක. ඒක නිකන් හිස්තන පාළුතනක් වශයෙන් හිතන්න එපා. මේ දැන් තියෙන එක දුකද්ද සැපද්ද බලන්න. ඒක නැතුව ඉන්න බලන්න. හිතනින් හැට හිතන්න නැතුව. එබැවින් මේ පරිලහ සූත්‍රයේ පෙන්නපු ප්‍රපාතයට වඩා ලොකු ප්‍රපාතයක් තියෙන බව උන්වහන්සේ චතුස්සත්ති දේශනා කරමින් පැහැදිලි කරලා තිනවා. අවබෝධ කරගත්තාම ප්‍රපාතයට නැත්තම් අර පරිලහ නිරයට වඩා ලොකු නිරයකින් ගැලවෙන්න පුළුවන් කියන එක. සද්ධර්මයේ හොයන්නා වූ වර්තමාන යුගයේ උපදින අය වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකාවසෙන් ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොරව මේ කරුණු තේරුම් අරගෙන තමා ගලවා ගැනීමේ ප්‍රතිපදාවට අවතීර්ණ වෙන්න ඕනේ. ඔබටත් ධම්මස පාදා ගැනීම සඳහා මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා උපකාර වේවා. ගෞතම සසුන ඉක්මවා නොයා නිවන සැනස ජීවිතයකට හිමිකම් කියන්නට මෙම අවබෝධයේ හේතු වේවා කියන සුභාසින්සමේ ප්‍රාර්ථනාය කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සබ්බීතිව විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීගායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං